චේතනාව කියලා කියන්නේ සිතුවිලි. සිතුවිලි වලටද දැනෙන්නේ සිතටද දැනෙන්නේ? සිතුවිල්ලද නේද? සිතුවිල්ල කරානේ සිතට දැනෙන්නේ. ඔව් සිතටද දැනෙන්නේ සිතුවිල්ලට දැනෙන්නේ. සිතට දැනෙන්නේ. සිතුවිල්ල කරා. එතකොට අපි දුකයි කියලා බාහිරින් අපි ගන්නවනේ. එතකොට ඒක දුක කියලා සිතටද දැනෙන්නේ. මුලින්ම සිතෙන් දැනෙන්නේ. දැන් සිතටද දැනෙන්නේ සිතුවිල්ලටද දැනෙන්නේ? එතකොට සිතට දැනෙන්නේ. සිතටද දැනෙන්නේ සිතේ දැනීමට දැනෙන්නේ. ඒ දැනීම දැනෙන්නේ. දැනීමට දැනෙන්නේ ඒ දැනීමේ තියෙන ඥාණයට දැනෙන්නේ. දැනීමත් එක්ක ඥාණයට. එතකොට කාට දැත්තටද දැනෙලා තියෙන්නේ? ඒක සිතුවිල්ලන්නේ නැහැ. ඇත්තටම කාටද දැනෙලා තියෙන්නේ? කෙනෙක් නෑ. ඇත්තම කෙනෙක් සිතුවිල්ල නෙමෙයි. අපි සිතුවිල්ල ඉඳලා හිතුවපත් වෙන නිසා අපි මේකයි දැනෙනකොට මමම දැනීම බවට පත් වෙනවා. පේනව නෙමෙයි. පෙනීම බවට පත් වෙනවා. ඇයි පුද්ගලයේ සත්‍යයක් නැහැ. චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ජීවා විඤ්ඤාණය කියන්නේ මේ විඤ්ඤාණ ඒක බවට පත් වෙන. ඒක මම අඳුරගන්නේ. මට පේනවා, මට හෙනවා කියලා මම එකක් අලුතෙන් හදනවා. ඒක ඇත්තටම තියෙන එකක් නෙමෙයි. ඒක මං හදාගත් එකක්. ඇහෙනව නෙමෙයි. ඇසීම බවට මම පත් වෙනවා. දැනෙනව නෙමෙයි. දැනීම බවට මම පත් වෙනවා. ඒක බවට පත් වෙලා ඒක තුළ මම ඉන්නවා. මට ඒක පේන්නේ නැහැ. මට දැනුණා කියලා තමයි මම කියන්නේ. ඒක වෙනම ගන්නවා. ඒ ගන්න නිසා තමයි අර පුද්ගලෙක් නැති පුද්ගලෙක් ඇදිලා, නැති සත්වයක් ඇදිලා එයාට සතරක් ඇදෙන්නේ. දිට්ටි දිට්ටි මැත්තේ. දැක්කා දැක්කා පමණයි. ඒකතර භාග්‍යවත් වහන්සේ ඔය පණිවිඩය කියන්නේ. දැක්කාම දැක්ක බවට පත් වුණා. කර්මයක් ඇදෙනවද? කර්මයක් ඇදෙන්න බෑනේ. දැක්ක දේ බවට පත් වුණාම කර්ම ඇදෙන්න ඕනේ එයාටනේ. මෙයාට ඇදෙන්න බෑනේ. මම දැක්කා. එතකොට දැක්ක දේ වෙනම තියෙනවා. දැකපු එක්කෙනෙක් නැති එක්කෙනෙක් ඇදිලා එනවා. එන ඒ කෙනාට කර්ම හැදෙනවා. දකින්නකොට දැකපු දේ බවට මම පත් වෙනවා. ඒක දැක්කමලු දාරු කිරියක කමටාන වැඩෙන්නේ. එතකොට අපි rahat වෙනවා. දැක්ක බව හඳුනාගත්තාම ඒක මොකද්ද කියලා ගවේෂණය කළාම එතකොට ඉපදෙනවා. ඒක දාරු කිරියක කමටාන නෙමෙයි. ඒක බුදුවරු දේශනා කරපු එකක් නෙමෙයි. දැන් මම දේශනා කරනකොට එක සවන් දෙනවා. සවන් දෙනව නෙමෙයි. ඇසීම බවට පත් වෙනවා. දැන් ඇයිනෝ මේක මොකද්ද නේ? ඒ පොතේ අරක තිබුණානේ. තුට අඳුර මේම කියනවානේ. එහෙම කල්පනා කරන පුද්ගලෙක් ඉන්නවද? නැහැ. බලන්න ඒ ඇසීම තුල ඒ ඇසීම බවට පත් වෙලා. ඒ ඇසීම බවට පත් වෙලා අල්ලනකොට ගැස්ස මොකද? එතකොට තමයි එයා එතනට ආවේ. එතකන් එතන නෑ එයා. සිතෙනකොට සිතීම බවට පත් වෙනවා. අඳුර දාන්න වළඳන්නද? දානි මාරවදි තව විනාඩි 15යි තියෙන්නේ. කොයි දෙටිය? සිතීම බවට පත් වෙලා. මේ ආයතනවල ඒකින විඥාණයට සාපේක්ෂව අපි ඒක බවට පත් වෙනවා. අපි ඒක හඳුරන්නේ. අපි හඳුරන්නේ ඒක බවට පත් වෙච්ච එක නෙමෙයි. මට පෙනුණා කියලා එකක් මං ගන්නවා. මට ඇහුණා, මට දැනුණා, මට සිතුණා. ඊයේ රෑ මට මේ මේකක් හිතුණානේ. ඒ සිතිච්ච දේ බවට යා පත් වුණා. එතන කිලස් නැහැ. ඒක තමයිලු මේ ලෝකේ තියෙන බොම කෙටිම. ඉතින් එයාට කෙටි එකක් නැහැ. අපි කියමුකෝ මේ මයික්‍රෝ මිලිමීටර වලින් ගත්තාම ඒක නූලට වඩා පොඩිනේ. අන්න ඒ වගේ කෙටිම නිවන් මාර්ගයක. ඇයි දාරු කිරියට තව පැය භාගයක් ආයස තියෙන්නේ. ප්‍රඥාව තියෙන නමුත් වඩන්න සතර සටිපට්ඨාන කියන්නේ සිල් දෙන්න ඉස බාණ්ඩවත් වෙලාවක් නැහැ. ඒ නිසා භාග්‍යතුන් අන්තිම ලෝකයේ තියෙන කෙටිම කමටාන මොකක්ද කියලා බලනකොට මේක තමයි කෙටිම කමටාන. මේක තේරුම් ගන්න පුළුවන්ද කියලා බලනකොට ඒ උත්තරයට මේ ප්‍රඥාව තියෙනවා. එයාට තේරුම් ගන්න පුළුවන්. එහෙනම් ලෝකේ කිසිම කෙනෙකුට දේශනා කරපු නැති කෙටිම කමටාන එතන දේශනා කරන එයාට අග්‍ර ප්‍රත්‍යක්ෂ කරන එතරම් rahat වෙනවා. ඇහෙනකොට ඇහෙනව නෙමෙයි. ඇහෙන බවට මම පත් වෙනවා. කර්මයක් නැහැ. පේනකොට පේන බවට මම පත් වෙනවා. හැඟෙනකොට හැඟීම බවට මම පත් වෙනවා. දැනෙනකොට දැනීම බවට පත් වෙනවා. සිතෙනකොට සිතීම බවට පත් වෙනවා. දැන් ආයතන හයෙම කර්ම ටික එතනම වැව්වා. දොර වැව්වා ලොක් කරා. හරි මිනා ඇවිල්ලා තිනවා වගේ. දොර හයෙම වැව්වා. දැන් එයාට ඉපදීම නැහැ. මේ ආගෙන ඇරිලා බලනකොට හැරෙන්නේ රාතේ. ආගෙනින් තියා වෙන්න පුළුවන් පුතින්ජන කෙනා ඇරිලා බලනකොට රාතේ. එතන ඒ පුද්ගලයා නැහැ. එතනම දොරවලා වැව්වා. හඳ ඒක තේරුම් ගන්න හරි අමාරුයි. පුරුදු කරනකොට අපිට නාම රූප වල වෙනස පේනවා, වටිනාකම් පේනවා, අපි ඇලෙනවා, ගැටෙනවා. ඒ නිසා අපිට අර දාරු කිරිය තරම් දක්ෂ නැහැ. හැබැයි වැඩුවත් පුළුවන් rahat වෙන්න. ඒකදී එළිලවයි යන්නේ. පුද්ගලයේ සත්‍යයක් නෑ. එනම් පේන්න බෑ. ඇහෙන්න බෑ. ඇහෙනවා කියලා කියන්නේ එයා වෙන එකක් නඩත්තු කරන්නේ. සංකල වෙන් වෙනවා. වෙන් වුණාන් පස්සේ ඒ වෙන් වෙච්ච කෙනාට තමයිලු සසරක් ඇදෙන්නේ. අරකට ඇදෙන්නේ නෑ. ඒ නාම රූපේ එදා ඉඳලම තියෙනවා. ගස්ගල් එදා ඉඳලම තියෙනවනේ. ගලක් දකින්නකොට මං ගල බවට පත් වෙනවා. මම ඒක දන්නේ නැහැ. අර වතුර අලනවා වාගේ. වතුර වල හැඩය කාටවත් කියන්න පුළුවන්ද? බෑ. පෝච්චියකට ඇලුවාම ඒ වතුර පෝච්චිය හැඩය ගන්නවා. කෝප්පයකට ඇලුවාම කෝප්පය හැඩය ගන්නවා. බේසමට ඇලුවාම බේසම හැඩය ගන්නවා. මේ ප්‍රාණ ශක්තියත් ඒ වගේමලු. මේ චිත්ත ශක්තියත් ඒ වගේමලු. සිතේ ක්‍රියාකාරීත්වය ඒ වගේලු. එයා දකින්නේ මොකද? ඒක බවට යපත් වෙනවා. ඒක බවට පත් වෙන බව දැනගත්තාම කර්ම හැදෙන්නේ නැහැ. මට මේ මේකක් ිතුනායි, මම මේ මේකක් දැක්කායි, මට මේ මේකක් සිතුනායි කියලා ිතුනාම එයාට කර්ම හැදෙනවා. එයා තමයි සසරේ දුක් විඳින්නේ. අරයා දුක් විඳින්නේ නැහැ. එයා සසරේ නිදහස් වෙච්ච කෙනෙක්. අවිද්‍යාව තුලින් මෙයා සසරට අවුෙච්ච කෙනෙක්. ඒ දෙන්න අතර තියෙන පොඩි වෙනස. එයා විද්‍යාවෙන් සසරෙන් නිදහස් වෙච්ච කෙනෙක්. මේ අවිද්‍යාවෙන් සසරට අවුෙච්ච කෙනෙක්. දෙන්නෙක් එතන ඉන්නේ. ඊළඟ පස වළංගු